සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේරකං සොන්න තනුපලා සං සංලාපදේසින් පනවේ භිසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කින්සෝ දවිත්තං පුරිසස්ස සෙට්ඨං කින්සෝ සුචින්නෝ සුභමාවහාති කින්සෝ හවේ සාධෝතරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති සන්දේදවිත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුභමාවහාති සච්ඡං හවේ සාධුතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි 2022 වර්ෂයේ ඒ වස් කාලය නිමිති කරගෙන ලොස් ඇන්ජලස් බෝධි විහාරස්ථානයේ සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ ධර්ම දේශනාවට ප්‍රථමයෙන් අපි ටික වේලාවක් අපේ විසිරලා තියෙන සිත ඒ කාර්මුණකට ගැනීම සඳහා අපේ භාවනා කමටහනක් පුහුණු කරමු. මම හිතන්නේ මේ අවස්ථාවේ ඊටාම වැදගත් කියලා හිතෙනවා. බුද්ධහන්සති බහන වැඩීම ඔබ ඉදිරිපිට මේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝන් වහන්සේ උන්වහන්සේ ජීවමානව තමා ඉදිරිපිට වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේ තුළ පැවති මහා කරුණා මහා ප්‍රඥාදී ඒ උතුම් බුදුගුණ සමුදාය අපේ මද වේලාවක් සිහිපත් කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් විදිහට සාරසංගේ කල්පලක්ෂයකට අධික කාලයක් සුවිශාල කැපවීමක් සිදු කළා. මනෝ ප්‍රණිදානයේ විදිහට බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් කගේ ශාසනවලදී උන්වහන්සේ සිතින් සිතමින් මේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පිරුවා. එවැගේම වාප්‍රණිදානයේ විදිහට උන්වහන්සේ වචනෙන් සඳහන් කරමින් ඒ සඳහා ප්‍රාර්ථනා කළා. කාය ප්‍රණිධාන විදියට කායික වේ සඳහා මෙහෙව්වා. ඒ වගේම උන්වහන්සේ පාරමිතා පිරීම ආරම්භ කර මොහොතේ පටන් සාරා සංකල්ප ලක්ෂ්‍ය සුවිශාල කැපවීමක් කළා. සෝසාගරේ ජල දෙකන් රුධිරං අදාසි උන්වහන්සේ මේ මහා සාගරයේහි ජලයට වඩා උන්වහන්සේගේ ශරීරයේ දන් දීලා තියෙනවා. භූමියෙන් පරාජය පරං සමදාසිදානං මේ මහ පොළොවේ පස්සලට වඩා උන්වහන්සේ සම්බුද්ධත්වයේ අපේක්ෂාවෙන් සිය ශරීරයේ මස් දන් දීලා තියෙනවා. එවාගේම මේරුප්පමාන මධිකංච සමෝලි සීසන් මහමේරු පර්වතයට වඩා උන්වහන්සේ මිනිස් ආත්ම භාව ලැබපු අවස්ථාවලදී රජ කෙනෙක් වශයෙන් හිටපු අවස්ථාවලදී විතරක් උන්වහන්සේ හිස් දන් දීපු ප්‍රමාණය මහමේරු පර්වතයට වඩා වැඩි කියලා කියනවා. කේතාරකාදික තරං නැහනම් අදාසේ අහසේ තාරකාවලට වඩා සම්බුද්ධත්ව අපේක්ෂාවෙන් සියන්නේ තුබට දන් දීලා තියෙනවා. ඉතින් ඒ සියලු කැපවීම කලේ ඔබත් මාත් වෙනුවෙන් අනාගත ලෝකෙ ඉපදින අප වෙනුවෙන් කල්පාන්තර ගානකට කලින් මෙවැනි සුවිශාල පරිත්‍යාගයක් කරපු ඒ උත්තම මනුෂ්‍ය රත්නය පිළිබඳව අප මද වේලාවක් සිහිපත් කරමු. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව හොඳට සිහිට ගන්න ඔබට සිය දෙනෙතින් බලන්නත් පුළුවන්, දැසින් බලන්න පුළුවන්. නැත්තං ඒ සිතවිල්ල හිතට අරගෙන නෙද කඩවම් කරගෙන ඔබට ඉන්නත් පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් මේ ලෝකේ ඉන්න සියලුම දෙනාට වඩා ඉහළටම සිය චිත්ත සංතානෙ දියුණු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ සියලු කෙලෙස් දුරු කරලා රහසින්වත් පවක් නොකරලා සියලු ලෝක සත්‍යයන්ගේ අපමණ පුද සැලකීර වලට සුදුසු උත්තමයෙක් වුණා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ උතුම් බුදු ගුණයට අපි කියනවා අරහං කියලා. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ කිසිඳු ගුරුවරයෙකුගේ උපදේශක් නොමැතිව උන්වහන්සේගේම ඥානයේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. සරතදා ඥානය ලබා ගත්තා. මෙන්න මේ උතුම් බුදු ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ විපස්සනා ඥාන ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් සහ සීලය ආදී ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර පැවති මේ උතුම් ගුණයට අපි කියනවා විද්‍යාචරණ සම්පන්න කියලා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසය ඊටම සංහිතශීලී ගමන් විලාසයක් වුණා. උන්වහන්සේගේ වචනයන් ඊටම ප්‍රසන්න වූ සුභාසිතයක් වුණා. උන්වහන්සේ සම්බුද්ධත්වයට කරා වැඩි උතුම් ආධ්‍යාත්මික ගමනක් ඊටම සංහිතශීලී ලෝවැසියන් සනසමින් ගමන් කළ උතුම් ගමන් විලාසයක් වුණා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ උතුම් ගුණයට අපි කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ මේ මුළු තුන් ලෝකයේම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, එමත් නැත්නම් සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකයේ ඒ ලෝකයන් ඉපදෙන සත්වයන් වරුතුත වෙන ආකාරයන් ඒවා පිටි භූමියෙන් මේ ආදිය අතිබලස්සේ පසක් කළා. මේ තුන් ලෝකයේ පසක් කළ මේ උතුම් ගුණාංගයට අපි කියනවා ලෝක විදෝ කියලා. ලෝක විදෝ, ලෝක විදෝ, ලෝක විදෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ හිටිය සැඩපරස පුද්ගලයන් හා සත්වයන් උන්වහන්සේ තුළ පැවති මහා කරුණා නැමැති දියධාරි ප්‍රඥාව නැමැති අමුදේ දමනය කළා. සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ උතුම් ගුණාංගයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතේ කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ, අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ, බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයාට උතුම් වූ සාස්තුරුවරයන් වහන්සේ වුණා. උන්වහන්සේ දෙවියන් සහිත ලෝකයාට ස්වර්ගගාමී මාර්ගයත් මොක්ෂ මාර්ගයත් දේශනා කළ උතුම් ගුරුවරයෙක් වුණා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ උතුම් සම්බුදු ගුණයට අපි කියනවා සත්තා දේව මනුස්සානං කියලා. සත්තා දේව මනුස්සානං, සත්තා දේව මනුස්සානං, සත්තා දේව මනුස්සානං. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ ලෝක සත්‍යයගේ අවබෝධය සඳහා බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේසිතී කිව් විදියට ලෝකයන්ගේ අවබෝධය සඳහා ඒ උතුම් චතුරාර්ය සත්‍ය මහා කරුණාවෙන් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ උතුම් සම්බුදු ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ, බුද්ධෝ, බුද්ධෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් සමයෙහි උන්වහන්සේගේ චිත්තසංතානෙ පැවති රාගාදී ක්ලේශ ධර්මයන් දුරු කළා, භග්න කළා. එවැගේම උන්වහන්සේ මෙලොව පහළ වෙච්ච භාග්‍ය සම්පන්න වූ උතුමයන් වහන්සේ වුණා. උන්වහන්සේ පිරිනිවන් පාලා වසර 2500කට වඩා අධික කාලයක් ගත වුණත් අද උන්වහන්සේ වෙනුවෙන් ලෝකයේ තුල අප්‍රමාණ පුදු සැණකෙළි සිදු කරනවා. උන්වහන්සේගේ පුණ්‍යකාමී ජීවිතයට, භාග්‍ය සම්පන්න ජීවිතයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ භාග්‍ය සම්පන්න ගුණාංගයට අපි කියනවා භගවා කියලා. නෙතට ඇති සැපය බුදුරුව දැකීමය, ගතට ඇති සැපය බුදුහිමි වැඳීමය, සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය, මෙමට ඇති සැපය සසරින් මිදීමය, විශේෂයෙන්ම වස් කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනා මාලාව විදියට ඔබ මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වන්නේ. වස් කාලයේ ආරම්භයේ පටන්ම සැදැහැති බෞද්ධයන් වෙනදාට වඩා ලොකු කැපවීමකින් විහාරස්ථානට රැස් වෙලා දාන ආදී පින්දහම් සිදු කරනවා, සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරනවා. වස් කාලය කියලා කියවෙනකොටම අපට බොහෝ විට මතක් වෙන්නේ කටින සිවුරු පූජාව, කටින වස්ත්‍ර පූජාව. එතැන් සිට අපි ඒකට තමයි වස් ආරාධනා කරපු දවසේ ඉඳලම සූදානම් වෙන්නේ නේද? ඒක හොඳ දෙයක්, ලොකු පින්කමක්. නමුත් වෙනතන ඊට වඩා අපි ඒ වස් කාලය තුල සිදු කෙරෙන මේ ආධ්‍යාත්මික ගුණ වගාවට, ධර්ම ශ්‍රවණයට, ධර්ම ප්‍රතිපදාවට වැඩි කැපවීමක් අපි කරන්නට ඕන. වස් කාලය ආරම්භ වන්නේම බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන්ම වෙනදට වඩා ස්වාමින් වහන්සේලා ඒ ස්වාමින් වහන්සේට උපස්ථාන කරන සැදැහැවත් වෙනතුනොත් වෙනදට වඩා ආධ්‍යාත්මික ජීවිතයට කැපවෙච්ච සමයක් විදියටයි මේ කාලය සැලකන්නේ. වස් කාලය තුළ වෙනදට වඩා ස්වාමින් වහන්සේලා ආධ්‍යාත්මික දියුණුව ලැබුවා, ධ්‍යාන අභිඥාදී උපදවා ගත්තා, මාර්ගඵල සාක්ෂාත් කළා. එනිසා මේ සමය පුණ්‍යකාමී සමයක්, ආධ්‍යාත්මික සමයක් විදිහට සලකන්නට ඕන. ඉතින් ඒ සිතුවිල්ලක් හිතේ දරාගෙන අප අදට නියමිත ධර්ම දේශනාවට යොමු කරමු. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් යොදාගෙන තියෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන විත්ත සූත්‍රය. විත්ත කියලා කියන්නේ ධනය කියන එක, වස්තුව කියන එක, සම්පත්තිය කියන එක. විත්ත සූත්‍රය ඇතුළත් වන මේ ගාථාව, ගාථා දෙක සඳහන් වෙනවා සංයුත්ත නිකායේම යක්ඛ සංයුත්තේහි ආලෝක සූත්‍රයේ මේ ගාථා දෙක සඳහන් වෙනවා. මේ ගාථාව පින්නතුනි සැබවින්ම අපේ ජීවිතයේ ගමන් මඟ, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් මඟ මොකද කියලා පැහැදිලිවම කෙටියෙන් සඳහන් වෙන සූත්‍රයක්. පෙනුතුන බොහෝ අවස්ථාවල මේ ගාථා අහලා තියෙනවා. නමුත් මේ ගාථාවල අර්ථය කෙතෙක් දුරට ඔබ ගැඹුරින් සිතුවාද කියන එක නැවත විමසල බලන්නට මේක හොඳම අවස්ථාවක්. වරක එක්තරා දෙවි කෙනෙක් රාත්‍රී යාමෙහි බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න හතරක් ඇහුවා. ඒ තමයි කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං, මේ ලෝකේ සත්‍යයට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය වස්තුව මොකද්ද කියලා. ඊළඟට කිංසෝ සුචින්නෝ සුඛමාවහති, මේ ලෝකේ කවරක් පුහුණු කරොත් සැපගෙන දෙනවද. ඊළඟට කිංසෝ හවේ සාදු තරංග රසානම්, රසයන් අතුරෙන් උතුම රසය මොකද්ද. කතං දීවින් ජීවිතමහො සෙට්ටං, කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා ප්‍රශ්න කළා. ප්‍රශ්න හතරක් අහන මේ දෙවියන්. මොකද ප්‍රශ්න? මේ ලෝකයේ කෙනෙකුට තියෙන ලොකුම සම්පත වස්තුව මොකද්ද? ධනිය මොකද්ද? කුමන දෙයක් පුහුණු කරවතින් සැපගෙන දෙනවද? රසයන් අතුරින් උතුම රසය මොකද්ද? කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා ප්‍රශ්න කළා. මේ ප්‍රශ්න හතරට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ගාථාවක් ඉදිරිපත් කරනවා. සද්දේහින මෙත්තං පුරිසස්ස සෙට්ටං, ධම්මෝ සුචින්නෝ සුඛමාවහති, සච්ඡං හවේ සාධු තරං රසානං, ඊළඟ පඤ්ඤා ජීවින් ජීවිතමහො සෙට්ටං. ශ්‍රද්ධාව තමයි මේ ලෝකේ පුද්ගලෙකුට තියෙන ලොකුම ධනය කියලා සඳහන් කළා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති, ධර්මයේ මැනවින් පුහුණු කරොත් තමයි සැපගෙන දෙන්නේ. සච්ඡං හවේ සාදු තරං රසානං, මේ ලෝකේ තියෙන රසයන් අතුරින් සත්‍ය තමයි උතුම රසය කියලා සඳහන් කළා. පඤ්ඤා ජීවින් ජීවිතමහො සෙට්ටං, ප්‍රඥාවන්තව ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා සඳහන් කළා. මේක තමයි සරල තේරුම මේ ගාථාවෙන් දැක්වෙන. එහෙත් පින්තුනි, සමස්ත බුදුදහමම මේ ගාථාව තුළ අන්තර්ගත කරන්න පුළුවන්. පළවෙනි කාරණය සඳහන් කරන්නේ ශ්‍රද්ධාව ධනයක් විදියට. ශ්‍රද්ධාව තමයි මේ ලෝකයේ කෙනෙකුට තියෙන ලොකුම ධනය කියලා. ධර්මානුකූල ජීවිතය තමයි වටිනා ජීවිතය. සත්‍ය තමයි හොඳම රසය. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිත ගත කිරීම බවට පත් වෙන්නේ. මේ කාරණා හතරෙන් පළවෙනි කාරණේ තමයි ශ්‍රද්ධාව කියන කාරණේ. ශ්‍රද්ධාව මේ ලෝකයේ කෙනෙකුට තියෙන උතුම ධනය කියලා. ධනයක ස්වභාවය මොකද්ද පින්නතුනි? ධනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔබ ධනයකින් වස්තුවකින් බලාපොරොත්තු වෙන්නේ සතුට සැනසීම. බලන ඔබ ජීවිත කාලයේහි එහෙම බලාපොරොත්තු වෙන ධනයන් ඒ අවදිවලදී ඔබට තිබුණා, අපට තිබුණා. කුඩාම කාලේ අවුරුදු දෙක තුන ගත වෙන කාලේ අපේ ලෝකේ අපට තිබිච්ච වටිනාම දේ තමයි සෙල්ලම් බඩු. ඊට පස්සේ ටිකෙන් ටික අපේ අම්මා තාත්තා අපට සඳහන් කළා හොඳට ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ අධ්‍යාපනය අපට වටිනාම ධනය බවට පත් වුණා. කුඩාම කාලේක වචනයක් හරි වැඩිපුර ගන්න නම් හුඟක් මහන්සි වුණා. අනිත් ළමයින්ට වඩා අපේ දරුවට හුඟක් පුළුවන්, ඉංග්‍රීසි වචන පුළුවන්, සිංහල වචන පුළුවන් කියලා කියන්න අම්මා හරිම කැමති වුණා, සතුටු වුණා. අපි හුඟක් සතුටු වුණා, හුඟක් ඉගෙන ගත්තොත් සතුට ලැබෙනවා කියලා. එහෙම ගිහපු ගමන් මගේ දෙකේක විභාගෙ සමත් වුණා අපි. ඒ සමත් වෙනකොට අපි හිතුවේ ඒක තමයි ලෝකයේ ජීවිතයේ තියෙන ලොකුම ධනිය කියලා. එහෙම ගිහිල්ලා ඔබ ගිහින් තුන හැටියට අර ක්‍රැෂ් ලබනකොට ඔබ හිතුවේ ඒක තමයි ලෝකයේ තියෙන වටිනාම දේ ඔබට කියලා. එහෙම ගිහිල්ලා ඔබ ආවාහ විවාහ වුණා, ඇතැමිට දරුවන් ලැබුවා, ඉඩකඩම් උපයාගත්තා, වස්තු එකතු කරා. මේ දේවල් ජීවිතේ නොයෙක් අවස්ථාවල ඔබ ලැබුවා. ලබනකොට ඔබ හිතුවේ ඔබට තියෙන ජීවිතයේ වටිනාම වස්තුව සම්පත ධනිය මේකයි කියලා. බලන්න වෙනතුලේ ටික ඔක්කොම එකට එකලා ඉන්න එකට තියලා එක පෙළකට තියලා බැලුවාම කුඩාම කාලේ ආසා කරපු බැලුම් බෝලේ ඉඳන් බොනික්කගේ ඉඳන් ඔහොම අපු ගමන් මගේ ආස කරපු දේවල් අපේ ලෝකයේ අද කොතෙන්ද ගිහිලා තියෙන්නේ. රැකියාවක් කරනකොට අපි හිතුවේ ඒක තමයි ලෝකයේ වටිනාම දේ Tamanට කියලා. ගියක් හදපු මුල් අවස්ථාවේ Taman කොච්චර සතුටු නාද? අලුත් වාහනයක් ගත්ත අවස්ථාවේදී ඔබ කොච්චර සතුටු නාද? ඔබට මුල්ම ලැබයා ලැබෙච්ච අවස්ථාවේ කොච්චර සතුටුනාද? දරුවා විභාග සමත් වෙනකොට කොච්චර සතුටුනාද? එහෙම ආපු ගමන් මගේ බලන්න පින්නතුනි, අද ඔබට ඒ බලාපොරොත්තු වෙන සතුට සැනසීම තියෙනවද? ඒ ඔක්කොම කල ඉවරලා ඔබේ රූපේ පැත්තට හැරිලා බලන්න, කණ්ණාඩි ළඟට ගිහිල්ලා බලන්න ඔබේත් මගේත් රූපේ දිහා. අපි කොයිතරම් දැන් වියපත් වෙලාද? කොයිතරම් අපේ හිසේ කෙස් ගස් අඩු වෙලාද, සුදු වෙලාද? අපි අන්තිමටම පින්නතුනි අපේ මේ රූපකායෙන් හරි සැනසීමක්, සතුටක්, සැනසීමක් අප බලාපොරොත්තු වුණා. බලන්න පින්නතුනි, මෙහෙම ආපු ගමන් මගේදී අපට සැබවින්ම සතුට වැඩි වුණාද අඩු වුණාද කියලා. මෙහෙම යන ගමන් මගේ පින්නතුනි සතුට වැඩි වෙන ගමන් මගක නෙවෙයි මේ අපි ඉන්නේ. අපි ඉන්නේ සතුට අඩු වෙන ගමන් මගක. ඇයි ඒකට හේතුව? අපි මේ සම්පූර්ණ විශ්වාසය තියාගෙන ඉන්නේ වෙනස් වෙන ලෝකයේ තුල. අප මේ විශ්වාසය තියාගෙන ඉන්නේ මහලු වෙන ලෝකයේ තුල, දිරාපත් වෙන, ලෙඩ වෙන, මරණයට පත් වෙන, ප්‍රිය විප්‍රයෝගයන්ට පත් වෙන දේවල් ගැනයි අප මෙතෙක් විශ්වාසය තියාගෙන හිටියේ. අන්න එවැනි ලෝකයේ අනිත් පැත්තට හරවන්න බුදුරජාණන් වහන්සේ අපට ආධ්‍යාත්මික ලෝකයක් විවර කරලා දුන්නා. අන්නේ ලෝකයේදී උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට තියෙන වටිනාම ධනය ශ්‍රද්ධාව කියලා. යම්කිසි කෙනෙක් සැබෑලෙසම ශ්‍රද්ධාවට පත් වුණොත් ඒ තැනත්තාගේ සතුට එන්නේම අඩු වෙන්න බෑ වෙනතුනි. ඒ සතුට නිතිපතාම වැඩි වෙනවා. ඒ සතුට අපේ රූපේ ලස්සන වෙන කාලෙ විතරක් නෙවෙයි, අපි යවුණු කාලෙ විතරක් නෙවෙයි, අපි හැරමිටිය යන දවසටත්, අපට ඇවිදින්න බැරුව ඇඳේ වැතිරිලා යන දවසේදීත් අපේ ඒ සතුට ක්‍රමයෙන් වැඩි වෙන සතුටක්. අන්නේ සතුටයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව වශයෙන් අපට දේශනා කළේ. සද්ධා නැත්නම් ශ්‍රද්ධාව නැත්නම් සදහවත් බව කියන මේ ලක්ෂණය බුදුදහම තුළ විවිධ අර්ථ සඳහා භාවිත කරලා තියෙනවා. ස්ත්‍රී පුරුෂයන් විවාහ වෙච්ච අයට සම සද්ධා කියලා කාරණයක් සඳහන් කරලා තියෙනවා. ඒ දෙය තමයි අප විග්‍රහ කරනවා තෙරුවන් කෙරෙහි මේ දෙන්නම ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන කියලා. ඒකත් ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා අර්ථයක් ඊතර ඉස්මතු වෙනවා. ඒ කියන්නේ ඔවුනොන්ගේ තියෙන ගතිගුණ ගැන තියෙන අවංක බව පිළිබඳව තියෙන විශ්වසනීයත්වය, ගෞරවය. ඒ වගේම ශ්‍රද්ධාව කියලා කියනවා අප පුහුණු කරන දේ පිළිබඳව තියෙන විශ්වසනීයත්වය. ඒ වගේම ශ්‍රද්ධාව කියලා කියනවා තමන්ගේ ආත්ම විශ්වාසයට. ඒකට ශ්‍රද්ධාව කියලා කියනවා. ඒ වගේම ශ්‍රද්ධාව කියනවා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි තියෙන ප්‍රසාදයට. වෙනත් විදිහකින් කියනවා නම්, සරලවම කියනවා නම්, අපේ දැනට ජීවිතයේ වඩාත්ම සතුට ලැබෙනවා කියලා හිතන් ඉන්න දේ පිළිබඳව තියෙන විශ්වාසණයක්. අද වන විට, මේ වන විට ඔබේ ජීවිතයේ වැඩිපුරම සතුට ලැබෙනවා කියලා ඔබ විශ්වාස කරන්නේ මොකද්ද? අන්න ඒ දේ ගැන තියෙන විශ්වාසණීයත්වයටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ ශ්‍රද්ධාව ඉහළ තලයකට යන්න නම් ඒකට හේතු වන ප්‍රධානතම කාරණය තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීම. ඔබේ ශ්‍රද්ධාව කොයි මට්ටමට තියෙනවද කියලා බලාගන්නේ ඔබ කාගේ දේශනාද වැඩිපුර අහන්නේ, කාටද ඔබ වැඩිපුර ඇහුම්කන් දෙන්නේ කියන කාරණය. අන්නේ ඇහුම්කන් දීමෙන් ඔබ ලබලා තියෙන දැනුම තමයි, අවබෝධය තමයි, විශ්වාසනීයත්වය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේක බලාගන්න පුළුවන්. යම්සි වෛද්‍යවරයෙක් ඔබට කිව්වොතින් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24 කියලා. ඔබට තව ජීවත් වෙන්න තියෙන දවස් 24යි කියලා කිව්වොත් ඒ පැය 24 තුළ ඔබ මොකද කරන්නේ? මෙන්න මේකෙන් ඔබේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය ඔබටම බලාගන්න පුළුවන්. ඔබ ඒ කාලය තුළ මොකද කරන්නේ කියලා. මෙන්න මේ කාලය තුළ පැයිසි අතර නෙවෙයි පිනතනි. ඉහළට ගත්තු හුස්මක් පහළට හෙළන තරම් කාලයක්වත් අපේ ජීවිතය ගැන සැබැලස විශ්වාසය තියන්න බෑ. එවැනි අවිනිශ්චිත ජීවිත ගත කරන අපි අද දවසේ ජීවිතයේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මොකද්ද කියන කාරණයටයි මෙන්න මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. බෞද්ධයන් විදියට අපි සද්ධර්ම ශ්‍රවණය කරනකොට මේ ආහන බණපද තුලින් අපි විශ්වසනීයත්වයක් ඇති කර ගන්නවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය කියලා. සද්ධාති තථාගතස්ස බෝධිං බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන අපි විශ්වාස කරනවා. අන්න ඒ කාරණේ අපි වැඩිපුර සිහිපත් කරනවා. ධර්මයේ ස්වකහාත ආදී ගුණ අපි සිහිපත් කරනවා. සංඝ රත්නයේ සුපටිපන්නත ආදී ඒ ගුණ අපි සිහිපත් කරනවා. මෙන්න මේක අපේ ජීවිතයට වැඩිපුර සිහිපත් වෙනවා නම් අපිට කිසියම් ප්‍රමාණකින් කියන්න පුළුවන් අපේ ජීවිතයේ ශ්‍රද්ධාව තියෙයි කියලා. දිනකට ඔබ බලන්න ඔබ වැඩිපුරම කවුරු ගැනද හිතන්නේ? කවුරු ගැනද ඔබ සාකච්ඡා කරන්නේ? මාතෘකා කීපයක් මට කියන්න පුළුවන්. නමුත් කිව්වොත් මේ වෙලාව ඔබේ තියෙන හිතේ ලස්සන නැති වෙනවා. මම ඒ නිසා කියන්නේ නැහැ. පින්නතුනි, මෙන්න මේ කාලය තුල එක දවසකට අපට වැඩිපුර සිහිපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නම්, සද්ධර්මය නම්, ආර්ය උතුමන්ගේ ගුණාංග පිළිබඳව නම්, මේකෙන් සලකුණක් තියෙන අපේ ජීවිතේ ලොකු ධනිය රැස් කරගත්තා කියලා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනි, ඔබ දැනට යම්කිසි දෙයක් කරනවා නම් ඒකේ තියෙන ප්‍රමුඛත්වය නැති කරගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඔබේ දරුවා ගැන ඔබ හිතන වෙන්න පුළුවන්. ඔබේ අධ්‍යාපනය ගැන හිතන වෙන්න පුළුවන්. රැකියාව ගැන යම් සිදිය ප්‍රමුඛත්වයක් දීලා තියෙන පුළුවන්. 50ක 60ක 70ක. ඒක පොඩ්ඩක් අඩු කරගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ දේ එහෙමම තියාගන්න ගමන් ඊට වඩා ඉහළම ස්ථානයක මේ බුදුදහමේ ශ්‍රද්ධාව ඔබේ ජීවිතය තුළ ප්‍රමුඛත්වය දෙන කියන එක මේ කියන්නේ. අන්න ඒ ප්‍රමුඛත්වය දෙනකොට අපේ ජීවිතයේ සැබැලසම සතුට වැඩි වෙනවා. බලන්න බිනුතුනි, ඔබට ජීවිතයෙන් උගහාක්ම උදව් කරපු, ඔබේ සාර්ථකත්වය සඳහා වැඩිපුරම උපකාර වෙච්ච කෙනෙක් අවුරුදු ගානකට පස්සේ දුර ප්‍රදේශයක ඉඳලා ඔබ මුණ ගැහෙනවා කියලා කිව්වොත් ඔබට ඔබේ හදවතේ කොච්චර සතුටක් ඇති වෙනවද? ඔබ කොයිතරම්නම් ඒ කෙනා වෙනුවෙන් සූදානම් වෙනවද? ඒ ඔබේ මේ අවුරුදු 50ක යටක ජීවිතයට උදව් කරන්න උපකාර කරපු කෙනා. නමුත් පින්වතුනි, අපි මේ ලෝකේ පහළ වෙන්නට කල්පාන්තර ගානකට කලින් ලෝකයේ මනුෂ්‍ය රත්නයක් අප වෙනුවෙන් සුවිසාල කැපවීමක් කළා. අප මේ ලෝකේ බිහි වෙන්නට සීවස් 25කටත් වඩා කාලයක් තිස්සේ එක්තරා පිරිසක් සීලාදී ප්‍රතිපatti පුරමින් මේ සදහම් පණිවිඩය රැකගෙන එන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැපවීම කළා. අපි ඇත්තටම කළුණ දනවන තින්නතුනි. අපි ඇත්තටම කෘතඥතාවයේ තියන අය නම් ජීවිතේ ඉහළම තැන තියාගන්නට ඕන මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. කොයිතරම්නම් අපේ ජීවිතේට පිටක් වෙලා තියේද? අපිට අමඩ තාත්තට සැලකීමෙන් ආනිසංස ලැබෙනවා කියලා අපි දැනගත්තේ මේ ධම තුලින්. අපරගෙන පංචශීලයෙන් අපිට ආනිසංස ලැබෙනවා කියලා දැනගත්තේ මේ සද්ධර්මය තුලින්. අපේ ජීවිතයේ සතුට ලැබෙන, කුසල් ලැබෙන, සුගතිගාමි වෙන, නිවන් දකින්න මාර්ගය අපි හඳුනාගත්තේ මේ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ඔස්සේ. අපි කොයිතරම් ප්‍රොදක්ෂ වෙන්න ඕනද පින්නතුනි? අර ඔබේට හුඟක් සලකපු මිතුරා ඈතින් එනකොට ඔබ සතුට වෙනවා වගේ ඔබට ජීවිතයේ වඩාත්ම උපකාර කරපු මේ ගුණවන්ත ස්ථාන තුන ගැන අපි, මේ ත්‍රිවිධ රත්නය ගැන අපි කොයිතරම්නම් හිතන්න ඕනද? ඒ හිතන මොහොතේ අපට කොච්චර සතුටක් ජීවිතේට ලැබෙන්න ඕනද? ධනයකින් ලැබෙන ප්‍රධාන දේ තමයි සතුට පින්නතුනි. නමුත් අද අපට තියෙන ධනයෙන් කොච්චර සතුට ලැබෙනවද? ඒක සිහි කරන මොහොතේ යම් සතුටක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒත් එකම කොච්චර බයක් අපට තියෙනවද? ඒක කොයි වෙලේ අහිමි වේද? කොයි වෙලේ ලෙඩ වේද? කොයි වෙලේ මරණයට පත්වේද කියන බිය අපේ ජීවිතේ කොච්චරනම් තියෙනවද? ඕනෑම මොහොතක ඔබේ අද විශ්වාසයේ තියෙන සම්පතෙහි විශ්වාසනීයත්වය නැති වෙන්න පුළුවන්. බලන්න ඔබ ජීවිත කාලයේ සමහර මොන ගැහුණාම කොච්චරනම් විශ්වාස කළාද? කොච්චරනම් එය දැකපු මුල් කාලේ සතුටු වුණාද? නමුත් ඒ අයම ළඟින් ආශ්‍රය කරනකොට, ඒ ළඟ තිබෙන අඩුපාඩුකම් දකිනකොට කොයිතරම් කලකිරීමක් ඇතමිට ඇති වුණාද? කොයිතරම් දුරස් වීමක් ඔබ ඇති වුණාද? නමුත් පින්නතුනි, මේ බුදු දම සංඝ කියන තෙරුවනට අපි ළඟාව නොතින් සමීප නොතින් අපට කිසිදාක පසුට ඇවිල්ලා දුක සංතාපයක් හටගන්නේ නැහැ. එන්න එන්නම ඒ ශ්‍රද්ධාව වැඩි වෙනවා. අනේ නිසා කියනවා සද්ධා ධනං, ශ්‍රද්ධාව ධනයක්, සද්ධා බීජං, සද්ධාව ආධ්‍යාත්මික වෘක්ෂයට තියෙන බීජයක්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පහරාද සූත්‍රයේදී දේශනා කරනවා අසුරයන් මහ සාගරයේ සිත්තරව වාසය කරන කරුණ වටක් තියෙනවා. ඒ කරුණ වලින් එකක් තමයි මහ සාගර පතුලෙහි අගනා රන් රිදී මුතුමැණි වෙනළු මිනි ආදී මේ අගනා ද්‍රව්‍ය මුහුදු පතුලේ තැන්පත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා නිසා තමයි අසුරයන් මුහුදට සිත් තලවා සතුටින් වාසය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මේ සම්බුදු සසුනේ පැවිදි වෙච්ච ශ්‍රාවකයන් සිත් තලවා සතුටින් වාසය කරන්න හේතුවක් තමයි සම්බුදු ශාසනය නැමැති මේ සාගර පතුලෙහි මහා වටිනා මාණික්‍ය සම්පත්තියක් පැතිරලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතිශය දීර්ඝ කාලයක් උන්වහන්සේ පාරමිතා සම්පූර්ණ කරලා මේ මහා සාගරයේ ගමන් කළා. ඇතුළට ගිහිල්ලා කිමිදෙලා සාගර පතුලෙන් උඩට ගත්තු අගනා මුතු මිනි බඳු වටිනා වස්තුන් තියෙනවා. මොන දේවස්තු? ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්තබොධංග, ආරසංගික මාර්ග කියන මෙන්න මේ කරුණු 38 නැවති මහා මුදුමිනි මහා සාගර පතුලේ කිමිදෙලා ජීවිත පරිත්‍යාගයෙන් උඩට රැගෙන ඇවිල්ලා මේ ලෝකේ නැසරන මිනිසුන්ට දුකෙන් නිදහසීමේ පණිවිඩය ලෙස අප ඉදිරියට ඉදිරිපත් කළා තියෙනවා. අන්නේ මහා වස්තුන්ගෙන් තියෙන කාරණාවලින් ප්‍රධාන එකක් තමයි සද්ධා කියන්නේ. ඉන්ද්‍රිය ධර්මවලින් ජීවිතයේ අධිපති භාවය ක්‍රියාත්මක කරන කරුණු වලින් එකක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධා ඉන්ද්‍රිය. ඒ වගේම මේක බල ධර්මයක්, ශ්‍රද්ධා බලය. 38ක් වූ මේ බෝධිපාක්ෂික ධර්මවලින් අගනා වස්තුන්ගෙන් ඉහළම ප්‍රධානතම කරුණ විදිහට සැලකන්නේ ශ්‍රද්ධාව. ඇයි ඒකට හේතුව? සද්ධා මූලිකා සම්බේපි කුසල ධම්ම. ශ්‍රද්ධාව තමයි සියලුම කුසල ධම්ම වල පදනම මුල. සද්ධා බීජං, ඒක තමයි බීජය. සද්ධාය තරති යෝගං, ශ්‍රද්ධාවෙන් තමයි ඕගේ තරණය කරන්නේ. කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාෝග කියන මේ මහා සැඩ පහරවල් හතර ජයග්‍රහණය කරන්නේ මේ ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය. ශ්‍රද්ධාව නැමැති ධනෙ, ශ්‍රද්ධාව නැමැති ගුණාංගෙන් මේක නම් සෝමන චෛතසිකයක්. සම්පසාදන ලක්ෂණ යුක්තයි මේක. ඒ වගේම සම්පක්ඛන්දන ලක්ෂණ යුක්තයි. සම්පසාදන කියලා කියන්නේ මේ ශ්‍රද්ධාව නැමැති චෛතසිකය අපේ හිතේ තියෙනකොට හිත හරියට පහන් වෙනවා. සක්විත රජ කෙනෙකුට මාණිකයන් පහළ වෙනවා. ඒ මාණික වලින් එකක් තමයි උදක ප්‍රසාද මාණික්‍ය කියන්නේ. උදක ප්‍රසාද මාණික්‍ය කියලා කියන්නේ එක්තරා මණිකක් තියෙනවා චක්‍රවර්ති රජ කෙනෙකුට. ඒ මණික වතුරේ දැම්මහම වතුරේ තියෙන දේශවැල් මඩ ආදී ඔක්කොම පහරට ගිහිල්ලා වතුර පිරිසිදු වෙනවා. වතුර ලස්සන වෙනවා. අන්න ඒ වගේ තමයි සම්ප්‍රසාදන ලක්ෂණය කියලා කියන්නේ. මේ ශ්‍රද්ධාව නැමැති ගුණාංගයේ චෛතසිකය අපේ චිත්ත සංතානයේ තියෙනකොට මේක සෝබන චෛතසිකයක්. අපේ හිතේ තියෙන ලෝභාදී අකුසල දහම්, කාමචණ්ඩාදී නීවරණයන් යකට කිඳා වහිනවා, යටපත් වෙනවා. අපේ හිත ලස්සන වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිතනකොට බලන්න උන්වහන්සේගේ මේ ප්‍රතිමා වහන්සේ මද වේලාවකට බැලුවත් කොයිතරම් සැනසීමක් අපේ ජීවිතෙන් ලැබෙනවද? ධර්මයේ ගුණාංග හිතනකොට සරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලා සමස්ත ජීවිතයම ආධ්‍යාත්මික ජීවිතයකට කැපකල්ලා ගත කරපු සංඝෝපවජමානන කියපු විදියට මේ මෙහිමත වැඩම කළ ඒ උත්තරීතර මිනිසයන් ගැන හිතනකොට හදවතේ කොයිතරම් ප්‍රසාදයක් ඇති වෙනවද? අනේ ප්‍රසාද සිතවිල්ල හිතේ තියෙන වෙලාවක අපේ හිතට වැරදි වැඩ කරන්න ගැන හිතට එන්නේ නැහැ. අමනාපයක්, රාගයක්, මාන්නයක්, දිට්ඨියක් අපේ හිතට එන්නේ නැහැ. අපේ හිතේ කොයිතරම් ප්‍රසන්න බවක් ඇති වෙනවද පිනතුන්? අනේ නිසා මේ ශ්‍රද්ධාව ධනයක්සේ සඳහන් කළා. ඒ වගේම මේ ශ්‍රද්ධාව අපේ ජීවිතයට වැඩෙනවා කියලා අපිට බලාගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණ සඳහන් කරනවා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මස්සෝතු මිච්චති විනය්‍ය මච්චේ රමලං සවේ සද්ධෝතු උච්චති. ශ්‍රද්ධාවන්ත කෙනා සිල්වන්ත ගුණවන්ත උතුමන් දකින කැමති. ඒ උතුමගේ චරිත කතා අහන්නට කියවන කැමති. සිල්වන්ත ගුණවන්ත කෙනෙක් දැක්කාම යාට හරීම සතුටුයි. කතා කරන්න බැරි වුණත් ඒ ගමන් විලාසයේ දෙස හරි බලාගෙන ඉන්නවා. පිනුතුනි, අපි හැම කෙනෙක් දෙසම අනිත්‍යයි හොඳට බලාගෙන ඉන්නේ. අපි හරි පොඩි හරි ගුණයක් තියෙනවා, ඒක දිනු කරගන්න පිනුතුනි. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න කියලා කියනවා. Please allow me to respect you. ඔබට ගරු කරන්න ඉඩ දෙන්න කියලා අනිත්‍යව බෙන්illා සිටිනවා. එහෙනම් අපි හැකිතාක් දුරට ශ්‍රද්ධාව දිනු කරගන්නට ඕන. සිල්වන්ත වෙන්නට ඕන. අවංක වෙන්නට ඕන. බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම හිටියොත් තමයි අපේ නිවසේ ණයට සැනසීමක් ලැබෙන්නේ. අපේ දරුවන්ට ආශිර්වාදයක් වෙන්නේ. අපි ඇසුරු කරන මිතුරු මිතුරියන්ට අපෙන් යහපතක් වෙන්නේ. අපේ ළඟ මේ ගුණාංග තිබ්බොතින්. ඒ නිසා සඳහන් කරනවා, ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. පිනුතුනි, මේක ලොකු ගැඹුරක් තියෙනවා. මේක නැවත නැවතත් හිතන්න. ඔබ ඇසුරු කරන බොහෝ අය වචනේ නොකියුවට මේක හදවතින් නිතර කියනවා ඔබට. ඒ නිසා අපි තනි පුද්ගලෙක් වුණාට පින්නතුනි, අපට නිදහස කියලා දැක් තිබුණට අපට ඕන වන විදියට ජීවත් වෙන අයිතියක් නැහැ. අපේ මේ ජීවිතේ ළමන අපට බොහෝ දෙනෙක් උදව් කරලා තියෙනවා. මේ ආත්ම භාවය අමතක විතරක් නෙවෙයි, කල්පාන්තර ගානක ඉඳලා අපේ අම්මල තාත්තලා අපට උදව් කරලා, ගුරුවරු අපට උපකාර කළා, බොහෝ දෙනෙක් අපට පිහිට වෙලා තියෙනවා. අන්න ඒ අයට සාධාරණීෂ්ඨ කරන්න අපිට ලොකු වගකීමක් බැඳලා තියෙනවා පින්නතුනි. ඒ වගකීම අපේ දෙවරු මත තියෙනවා. ඒකෙන් අපට නිදහස වෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ සඳහා ප්‍රධානතම දේ තමයි මේ ශ්‍රද්ධා ගුණාංගය දිනු කරගන්න. ඒකෙනා සිල්වතුන් දකින්නට කැමතියි. සද්ධම්මං සෝතු මිච්ඡති. ඒ දැනත්තා සද්ධර්ම ශ්‍රවණය කරන්න ඉදර කැමතියි. විනය මච්චේර මලං නිතර මසුරු මල දුරු කරන්න කැමතියි. මෙන්න මේ ලක්ෂණ තුල ඔබේ ළඟ තියෙනවා නම්, මේ ගුණාංග ඔබේ ජීවිතය තුළ වැඩෙනවා නම්, ඔබ ගැන සතුටු වෙන්න. මම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, මගේ ශ්‍රද්ධාව දිනු වෙනවා. මම සිල්ලතුන් ගුණවතුන් දකින්නට කැමතියි. මම බණ අහන්නට කැමතියි, දන් දෙන්නට කැමතියි කියන මෙන්න මේ කරුණු නිතර නිතර මෙනෙහි කරන්න. පින්නතුනි, මෙන්න මේ ශ්‍රද්ධාව නැමැති ගුණාංගය අපේ ළඟ තියෙනකොට අපට විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණයට පෙළඹෙනවා අපි. සද්ධා ජාතෝ උපසංකමති, උපසංකමේත්වා පෛරුපාසති, පෛරුපාසන්තෝ සෝතං ගෝධාති, ඕහිත සෝතෝ ධම්මං සුනාති, සුත්වා ධම්මං ධාරේති, දතානං ධම්මාන අත්තං උපපරික්කති. මේ ආදී වශයෙන් කීටාගිරි සූත්‍රය සඳහන් කරනවා. ශ්‍රද්ධාවන්ත කෙනා එතෙන් පටන් මේ ශ්‍රද්ධාව නැමැති බීජෙන් ආරම්භ වෙලා එයා කෙලෙසුන්ගෙන් මිදීම දක්වා වූ මේ ආධ්‍යාත්මික ගමන් මගෙහි අඛණ්ඩව මෙතන තගමන් කරනවා. ශ්‍රද්ධාව ලැබෙච්ච පමණට අපට වීරියක් ඇති වෙනවා මේ දහම ඉක්මනටම පුහුණු කරන්න ඕන කියලා. විශේෂයෙන්ම පින්නතුනි, ශ්‍රද්ධාවන්ත කෙනාට ධර්ම ශ්‍රවණයෙන් ඇතිවන ප්‍රධානතම ලක්ෂණය තමයි ධර්මයේ ගුණ අතුරෙන් සාක්කාත සන්දිට්ඨික අකාලික මේ ගුණාංග ගැන අවබෝධයක් ඇති වෙනවා. අපි ජීවිතේ යමක් කළ සතුටක් බලාපොරොත්තු වෙනවා නම්, සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වීම සඳහා කරන දේවල් වලින් ඉක්මනින්ම ඉහළින්ම ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මය පුහුණු කිරීමෙන් ය කියන මේ විශ්වාසණියත් ඇති වෙනවා. අපි ජීවිතේ සතුට සැනසීම ලබන්න කියලා නොයෙක් දේවල් කරනවානේ. ඉගෙන ගන්නවා, රැකියාක්ෂා කරනවා, දරුවන්ට උදව් කරන මේ හුඟක් දේවල් කරනවානේ. ඒ වෙනුවෙන් අපිට යම්කිසි සතුටක් සැනසීමක් ලැබෙනවා. නමුත් පින්තුනි ඒ කරන දේවල් අතුරින් වඩාත්ම ඉක්මනට ඉතාම ඉහළින් ප්‍රතිඵල ලැබෙන ප්‍රධානතම දේ තමයි ධර්මය පුහුණු කිරීමේ ලැබෙන ආනිසංසය. ඒක සංදිත්තිකයි. මේ ජීවිත කාලෙම ලැබෙනවා. ඒක අකාලිකයි. කල්නොය වාවිපාක ලැබෙනවා. ආනිසංස ලැබෙනවා. අන්න ඒ නිසා අපි ජීවිතයේ ප්‍රමුඛත්වය බවට පත් කරගන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට ගමන් කිරීම ශ්‍රද්ධාවත් එක්ක වීරිය හට ගන්නවා. සතිමත් බව, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. හැබැයි ඒ සඳහා ඔබ කොයි දෙයක්ද දෙසවනින් වැඩිපුර අහන්නේ කියන කාරණේ ප්‍රමුඛත්ව වෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාවත් එක්කම සවනානුත්තරිය කියන කාරණයක් ඉස්මතු වෙනවා. අංගුත්තර නිකායේහි අනුත්තරිය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය සඳහන් වෙනවා කාරණා කිහිපයක්. අහන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද? සවනානුත්තරිය, ධර්ම ශ්‍රවණය කිරීම. ඒ වගේම පාරිචර්යානුත්තරිය කියලා එකක් තියෙනවා. යම් කෙනෙකුට උපස්ථාන කරනවා නම් කාටද වැඩිපුර උපස්ථාන කරන්න ඕන? ඒ තමයි බුද්ධ රත්නයේද සංඝ රත්නයේද. ලාභානුත්තරිය, ලබන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද? ඒ තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. අනුසතානුසරිය, යමක් නිතර සිහි කරනවා නම් සිහි කරන්න හොඳම දේවල් මොනවද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ සංඝ රත්නය. මෙන්න මේක පින්නතුනි ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන කාරණා බවට පත් වෙනවා. අනුත්තරිය සූත්‍රය ඒ සඳහා ඉතාම වටිනා මාර්ග උපදේශයක් සපයනවා. ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවත් එක්ක අපේ සමස්ත ජීවිතෙම වෙනස් වෙනවා පින්නතුනි. හරියට ඇඟට කරන්ට් එක වැදෙනවා වගේ සම්පූර්ණ අපේ ගමන් මඟ වෙනස් වෙනවා. අනේ ශ්‍රද්ධාව ජීවිතයේහි උතුම්ම ධනයසේ බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ට සඳහන් කරනවා. ඊළඟට ධම්මෝ සුචින්නෝ සුඛමාවහති. පුහුණු කරන දේවල් වලින් කුමක් පුහුණු කරොත්ද සැපද ගෙන දෙන්නේ කියන කාරණයක් සඳහන් කළා. ඒ අතරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහති, ධර්මයේ පුහුණු කිරීමෙන් තමයි නිසිසේ සැපය ලැබෙන්නේ. ධර්මයේ කොහොමද අපි පුහුණු කරන්නේ? ඔබ ජීවිත මට්ටම් වලින් ධර්මේ නාමයෙන් දේවල් පුහුණු කරනවා. ඔබ ගෙදරදී අම්මට තාත්තට සලකනවා. අසරණිනේ දැක්කම පිහිට වෙනවා. බෝධින් වහන්සේ ළඟට වෙලා පහන් පත්තු කරනවා. ගාථා කියනවා. මේවත් ඔබ ධර්මයේ හැසිරීම සඳහා කරන කාරණා. තවත් ඉදිරියට ගියාට පස්සේ දානය පුහුණු කරනවා. දන් දෙනකොට ඒකත් ධර්මයේ පුහුණු කිරීමක්. තමගේ හිතේ තියෙන ලෝභය අඩු වෙලා හිත ලස්සන වෙනවා. පංචශීල ආරක්ෂා කරනකොට තව ජීවිතේ වෙනස් වෙනවා. ජීවිතයේ සතුට, විසරද බව, ආත්මාභිමානය වැඩි වෙනවා සිල්වන්ත බවත් එක්ක. තවත් ඉදිරියට ගියාට පස්සේ මෛත්‍රී භාවන වඩනකොට තමන් හිත තවත් සතුටටපත් වෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. තවත් ඉදිරියට ගියාට පස්සේ යම් කිසි කෙනෙකුට සමත කමඨහනක් බුදු දහමේ කමඨහන 40ක් දක්වලා තියෙනවා. ඒ භාවනා කමඨහන් වලින් කිසියම් කමඨහනක් උපචාර හෝ ධ්‍යාන මට්ටමට නැත්නම් හිත සමාධිමත් වෙන මට්ටම කරා දිනු කරන්න පුළුවන් නම් එතනත්ට කාම ඡන්ද ආදී නීවරණ දුරු කරලා මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි දිව්‍ය ලෝකේ ලබන සතුටටත් වඩා ඉහළ සතුටක් ලබන මට්ටමට තමන්ගේ ජීවිතයේ සතුට වැඩි කරගන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා පේනතනි සතිමත් බව දිනු කරනවා නම් සතිපට්ඨානය පුහුණු කරනවා නම් අපට මගඵලලාභී උතුමන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් වෙනත් විදියකින් කියනවා නම් සමති විදර්ශනා දෙක පුහුණු කරන්න පුළුවන් නම් අපි තමයි ජීවිතේ වාසනාවන්තම අවටපත් වෙන්නේ. මෙන්න මේ ගමන් මගේ ප්‍රධානතම කාරණයක් තමයි පින්නතුණී ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි සැබෑ ලෙසම ධර්මය ශ්‍රවණය කරාද කියලා තමන්ට තමන් ගැන බලන්න පුළුවන් ප්‍රධානතම සලකුණක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග ඔබට කොයි තරම්නම් තේරුම් ගිහිලා තියෙනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංග ඔබට කොච්චර තේරුම් ගිහිලා තියෙනවද? මේ අංග ඔබට දවසට කොච්චර වාර ගණන් හිතෙනවද? මේ අංග සඳහා ඔබ ජීවිතේ කොච්චර කැප වෙලා තියෙනවද? ධම්මෝ සුචින්නෝ සුඛමාවාති. මනාව පුහුණු කළා වූ ධර්මයේ සැපගෙන දෙනවා කියලා කියන්නේ මෙන්න මේ අංග 8 ජීවිතේ පියවරක් පාසා ඔබේ ජීවිතයට බද්ධ වෙලා තියෙනවා නම් ඔබට බාහිරින් ගුණගතන රෙකමෙන්ඩේෂන් ඔබට අවශ්‍ය නැහැ. ඔබට ඔබ ගැනම ජීවිතයේ සතුටක් ආධ්‍යාත්මික සුවයක් භුක්ති විඳින්න නිර්වාණය නම් විශේෂ භූමිය කරා සැනසීමෙන් ඉදිරියට පියවර ලඟන්නට ඔබට පුළුවන්කම තියෙනවා. මෙහි ඉහළම වටමක් ඉදිරියට සලකන්නේ තිංසුකෝම සූත්‍රයේ දක්වනවා එක්තරා උපමාවක්. එක්තරා දූතයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ දූතයන් දෙදෙනෙක් කිසියම් මාර්ගයකින් නගරයකට ඇතුළත් වෙනවා. කිසියම් නගරයක් තියෙනවා. මේ නගරයේ දොරටු 6කින් යුක්තයි. නගරයේ වටා ලොකු ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයේ වටා දොරටු 6ක් තියෙනවා. ඒ දොරටු 6 ළඟ දොරටු පාලයන් 6 දෙනෙක් ඉන්නවා. මේ නගරයේ මැද සතර මංහන්දියක් තියෙනවා. ඒ හතර මංහන්දියේ මැද නගර හිමියෙක් වාසය කරනවා. එක්තරා දූතයන් දෙදෙනෙක් කිසියම් පණිවිඩයක් එක්තරා මාර්ගයකින් අරගෙන අර දොරටුවෙන් ඇතුල් වෙලා නගරේ මැදට ගිහිල්ලා නගර මැද ඉන්න නගර හිමියන්ට පණිවිඩය දීලා ගියපු පාරෙන්ම නැවත හැරිලා ආපස්සට ගමන් කරනවා. තිංසුකෝම සූත්‍රය. ඒක ඉතාම වැදගත් සූත්‍රයක්. මේකෙන් සඳහන් කරන්නේ සැබෑ ලෙසම ධර්මයේ පුහුණු ගණගෙනාගේ ළඟ තියෙන ලක්ෂණය. මේකම තමයි අභිඥා සූත්‍රයේ සඳහන් කරනවා. මෙලව ඉන්න බුද්ධිමත් කෙනෙකුට තමන්ගේ ජීවිතයෙන් පුහුණු කරන්න පුළුවන් ඉහළම ගුණාංග දෙක මොකක්ද කියලා. ඒ තමයි සමත විදර්ශනා දෙක. දවසට වැඩිපුර වාරයක් අපි සමත භාවනාවක හෝ විදර්ශනා භාවනාවක් ඉඳීම තමයි අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ගමන් මගෙහි සාර්ථකත්වය බලන ප්‍රධාන සලකුණු දෙක වෙන්නේ. අර නගරයට උපමා කළේ අපේ ජීවිතේ. ඒ ජීවිතය අතරනොත් රහතන් වහන්සේ කෙනෙක් ජීවිත ගත කරන ආකාරය ධර්මානුකූලව ශ්‍රේෂ්ඨතම ජීවිතයක් ගත කරන උත්තමයෙක්ගේ ලක්ෂණයක සඳහන් කරන්නේ. දූත යුවල කියන කාටද? මැසෙන්ජර්ස්ල දෙන්න කියන කාටද? ඔව් දූතයන් දෙදෙනා කියලා කියන්නේ සමත විදර්ශනා දෙක. සමත විදර්ශනා දෙක නැමැති මානසිකත්වය අපි නිතර ඉන්නවා නම් අපට පණිවිඩයක් ලැබෙනවා. මොකද පණිවිඩය? ඇහැට රූප ලැබෙන වර්ණ රූපය, කනට ශබ්ද රූපය, නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට පොට්ටබ රූපය. මෙන්න මේ රූපය ලැබුණාට පස්සේ මේක තමයි ලැබෙන පණිවිඩය, මැසේජ් එක. මේ මැසේජ් එක අපි සමත විදර්ශනා දෙකේ ඉඳගෙන අරගෙන ගියොතින් අපි යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය යන පාරේ තමයි අපි යන්නේ. යනකොට නගරයට ඇතුළු වෙන දොරටුවේ ඉන්න දොරටු පාලේ කවුද? ඒ තමයි සතිය. සතිය නැමැති දොරටු පාලයාගේ දැඩි අධික්ෂණයට ලක් වෙලා, පරීක්ෂණයට ලක් වෙලා අපි එතනින් නගරයට ඇතුළු වෙනවා. නගරයට ඇතුළු වුණාට පස්සේ හතර මංහන්දිය. මේ නගරයේ කියලා සැලකුවේ අපේ ජීවිතය, මේ කායික ශරීරය. ඒ නගරය හතර මැද තියෙන හතර මංහන්දිය විදිහට සැලකුවේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපෙන් නිර්මාණය වෙච්ච ශරීරය. නගර මැද ඉන්න නගර හිමියා කියන කාටද? විඥාණයට. ඇසට වර්ණ රූපය ලැබුණට පස්සේ අපි සමත විදර්ශනා දෙකෙන් නම් ඉන්නේ. අපි ආරසිංහ මාර්ගය තුල අඛණ්ඩව වාසය කරනවා නම් සතිමත් බව නැමැති දොරටු පාලයාගේ දැඩි අධිෂ්ඨානය මත නගරයට ඇතුල් වෙලා නගර මැද ඉන්න විඥාණය නැමැති නගර හිමියාට පණිවිඩය දෙනවා. එන්නේ මොකක්ද? හැට දැක්කේ වර්ණ රූපයක් විතරයි කියන කාරණය පෙන්වනවා. හැබැයි මේ වර්ණ රූපයේ පුද්ගලයේ සත්වයේ උසයි මහතයි හොඳයි නරකයි මේ ටිකත් එක්ක දුන්නොත් අපි දෙන්නේ නියම පණිවිඩය නෙවෙයි. අපි තව දේවල් අතින් එකතු කරලා. එහෙම වුණොත් අපි සමති දර්ශනා දෙක තුල නෙවෙයි ඉන්නේ. අපි ඉන්නේ අවිද්‍යා භව තණ්හ මත ඉන්නේ. අපි මිච්ඡා දිට්ඨිය මත ඉන්නේ. අපි අසති අසම්පජඤ්ඤ මත ඉන්නේ. එහෙම ගියොත් නගර මැදට මොකද වෙන්නේ? විඥාණයට දෙනකොටම විඥාණය අපි වල්ල ගන්නවා. අපට ආයි මගහැරලා යන්න පුළුවන් කමක් නැහැ. අපි ගියපු පාරෙන් නෙවෙයි අපට එන්න වෙන්නේ වෙනත් පාරකින්. වෙනත් පාර කියන්නේ මොකද්ද? ඒ ඇසට දැකපු රූපය අතින් අල්ලන්න පුළුවන්. ඇහැට දැකපු රූපය කනින් අහන්න පුළුවන්. ඇහැට දැකපු රූපය දිවෙන් රස විඳින්න පුළුවන් කියලා මෙන්න මේ වැරදි පණිවිඩයක් දුන්නොත් අපිට මොකද වෙන්නේ? ඒ අවිද්‍යාව නිසා අපි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මේ සංසාර චක්‍රය තුල අපි ජරා මරණ ස්පර්ශ කරනවා. ඒ නිසා ධර්මානුකූල ජීවිතය කියන්නේ මොකද්ද? ධර්මානුකූල ජීවිතය කියන්නේ මේ ඇසට ලැබෙන පණිවිඩය සැබෑ ලෙසම තේරුම් ගන්න එක. ඇසට ලැබෙන වර්ණ රූපේ විතරයි පුද්ගලයෙක් බවට හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඇසත් රූපියත් චක්කු විඥානයත් නිරුද්ධ වෙච්ච ස්ථානයක. හඳුනාගන්නේ සම්පූර්ණ මනෝවිඥානයයි. මනෝවිඥාණයෙන් හඳුනා ගන්න අවස්ථාවේදී ඊට පාදක වෙච්ච ඇසත් රූපියත් චක්කු විඥානියත් චක්කු සංපස්සියත් රූප සංඥාවත් රූප සංකේතනවත් කියන මේ මුල් මට්ටමේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයම නිරුද්ධ වෙලා තියෙනවා. ඊටම සරලව කියනවා නම් ඔබේ හැට මේ වෙලාවේ රූපයක් පේනවා නම් ඒ පේන රූපය ඔබ තේරුම් ගන්න මේ මොහොතෙහි ඔබ තේරුම් ගන්න සම්පූර්ණ මනෝවිඥාණය. ඔබ මේ වෙලාවේ වාඩි වෙලා ඉන්නකොට ඔබ ඉස්සරහා බලාගෙන ඉන්නේ. හැබැයි ඔබ වාඩි වෙලා ඉන්න පිටිපස්සේ ඔබ වාහනයක් පදවනකොට වාහනේ පදවන ඉස්සරහා බලාගෙන හැබැයි ඔබ ඉන්නේ රෝද හතර උඩ ඉන්නේ. රෝද හතර දිහා බලාගෙන කවුරුවත් ඩ්‍රයිව් කරන්නේ නිතරම අපි හිටගෙන ඉන්නේ නිරුද්ධ වෙච්ච අතීතේ. මෙන්න මේක තමයි සමස්ත ජීවිතය කියන්නේ පින්නතුනි. අපේ ඇහැට රූපය සම්බන්ධ වෙනවා, කන්ටැක්ට් වෙනවා. හැබැයි ඒ කන්ටැක්ට් වෙන මොහොතේදී අපට තේරුම් ගන්න බෑ ඒක. නිතරම තේරුම් ගන්නේ ඒ රූපේ නිරුද්ධ වෙලා චක්කු විඥාන, සෝත විඥාන ආදී පංච විඥානයක්ම නිරුද්ධ වෙලා නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥානය තමයි මේ තේරුම් ගන්නේ. මෙන්න මෙතෙන් තමයි අපි ධර්මානුකූල ජීවිතය කියලා කියන්නේ. එහෙම ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේ ශ්‍රේෂ්ඨ ජීවිතය යන ගමන් මාගේදී කිංසෝ හවේ සාදු තරං රසාණං රසයන් අතුරින් උතුම් රසය මොකද්ද? සත්‍යං හවේ සාදු තරං රසාණං. සත්‍ය තමයි ඊළඟ රසය කියලා සඳහන් කළා. මෙන්න මේ අපි සඳහන් කරපු සත්‍ය මේක තමයි යථාර්ථය. අපි ජීවිතයේ සත්‍ය කියලා නෙවෙයි දේවල් අහලා තිබ්බ නේද? අහවල් කෙනා හරියම අවංකයි. මේ කෙනා මේ විදිහට කැපවල ඉන්න කෙනෙක්. නැත්තම් මේ දැනත්තා මේ අහවල් පක්ෂේම කෙනෙක් කියලා අපි කොච්චර විශ්වාස කරන් වුණද නේ? බලන්න පින්තුණි අහපු දේවල් ඇත්තද? ජීවිතය අහපු නොඑක් දේවල් අපි තිබ්බ පින්තුණි බොහෝ දේවල් ඒව සත්‍යයක් නෙවෙයි. සමාධිය සත්‍යයක් වෙනත් පුළුවන් හැබැයි ඒ සම්මුති සත්‍යයේ ඒ ඕන වෙලාවක වෙනස් වෙනවා. අන්නේ වෙන සත්‍යයන් අතුරින් බුදුරජාණන් වහන්සේ පරමාර්ථ සත්‍යයක් දේශනා කළා. ඒ තමයි චතුරාර්ය සත්‍යය. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍යය. මෙන්න මේ සත්‍ය තමයි රසයන් අතුරින් උතුම රසය බවට පත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් රසය කියලා හිතාගෙන ඉන්නේ රසවත් කියලා හිතාගෙන ඉන්නේ ඇහැට පෙනෙන ලස්සන රූප, කනට අහන ලස්සන ශබ්ද, නාසයට ගන්න සුවඳවත් දේවල්, දිවට ලබන රසයන් මේව තමයි අපි හොඳම දේවල් කියලා හිතන් හිටියේනේ. නමුත් පින්වතුනි චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට සමහර අය හෙට දවසේ විවාහ වෙන්න කියලා හිටියාය. හෙට දවසේ රාජාභිෂේකේ ලබන කෙලි හිටිය අය හෙට දවසේ ලස්සන මාලිගාවක් හදලා ගෘහ ප්‍රවේශය මංගල්‍යයට දින නියම කරන් හිටිය සමහර අය අද වෙන දවසේ ඒවත් කරලා පැවිදි වුණා ධර්මයට ආවා. ඒ සඳහන් කරනවා අභික්ඛන්තං බොහෝගෝතම අභික්ඛන්තං බොහෝගෝතම සේයතාවි බොහෝගෝතම ආදි වශයෙන් තමන්ගේ හදවතින් උතුරා නැගෙන උදාහරණ වාක්‍ය එය ප්‍රකාශ කරනවා. දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඇසට රූපයක් සම්බන්ධ වෙන මුල් අවස්ථාව. මේක සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්ව අවශේෂං දුක සත්‍යං කියලා කාරණයක්. යම්කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒ දේ හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. ඒක තමයි බුදුදහමේ තියෙන තම්සියුම් ස්ථානය. අපි ඕනම දුකක් හෝ සැපක් අපි හිතන් ඉන්නේ එක කායික වෙන්න ඕනේ එක මානසික වෙන්න ඕනේ. නමුත් මේ කායික මානසික දුක් දෙකටම අයිති වෙන්නේ නැති අර්ථයක් ලෝකේ තියෙනවා. අන්න ඒක තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒ තමයි ඇහැට රූපයක් සම්බන්ධ වෙන මුල් අවස්ථාව. ඒක රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නෙවෙයි. ඒක මාන්නයක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. අන්න ඒක තමයි පබස්තර මෙදම් වික්‍රේ චිත්තං කියලා කියන්නේ. ප්‍රകൃතියම හිත ප්‍රබස්තරය කියලා කියන්නේ අන්නේ මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකයේ තියෙන විඥානය ප්‍රබස්තරය කියලා කියන්නේ. ඒකටම තමයි ප්‍රകൃතියම මේ හිත පිරිසුදුයි කියලා කියන්නේ. නමුත් අපි එතන පිළිදෙලෙන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි සමුදේ සත්‍ය බවට පත් කරගන්නවා අපේ ළඟ තියෙන අවිද්‍යාව බව තණ්හාව හින්දා. ඒක සමුදේ සත්‍යයි. අන්නේ අවිද්‍යාව බව තණ්හාව දුරු කිරීම නිරෝධ සත්‍යය. ඒ නිරෝධ සත්‍ය ළඟා වෙන තියෙන මාවත ආරසංගික මාර්ගය මාර්ග සත්‍ය විදිහට සලකනවා. මෙන්න මේ දේශන අහනකොට සසර ගුණධම් පුරුදු කරපු අය බණධම් අහලා දිනෙච්ච අය තමගේ සමස්ත ජීවිතයේම ධම වෙනුවෙන් කැප කළා. ඇයි ඒකට හේතුව? එයා දැනගත්තා හැබැයිම ජීවිතයේ සැනසීම තියෙන්නේ මෙතනයි කියලා. අපි අනිත් මොන දේ කළත් ජීවිතයේ සැබෑ සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඔබේ ගත වෙච්ච ජීවිතය ගැන මොහොතකට විවේකයෙන් කල්පනා කරලා බලන්න. ජීවිතේ සතුට සැනසීම බලාගෙන කරපු දේවල් ඇත්තටම ඒව ලැබුණද කියලා. ලැබුණත් බොහොම ටික කලයි ඒව වෙනස් වෙනවා. අන්න එහෙනම් අපිට මෙන්න මේ චතුරාර්ය සත්‍ය නැමැති සත්‍යයේ තියෙන රසවත් බව තමයි උතුම්ම රසයේ සඳහන් කළේ. මෙන්න මේ රසය ජීවිතේ ලැබෙනකොට අපි ඒ සඳහා සමස්ත ජීවිතෙම කැප ගන්නවා. අන්න ඒකෙනම් කතං ජීවින් ජීවිතම අවසෙට්ටන් කිය විදියට පඤ්ඤා ජීවින් ජීවිතම අවසෙට්ටන් ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි උතුම්ම ජීවිතය විදියට ඒක නා දකිනවා. මොකද ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ ප්‍රඥාව කියන එක තේරුම් ගන්න නම් අවිද්‍යාව කියන එක තේරුම් අරන් ඉන්නට ඕන. මෝහය කියන එක තේරුම් අරන් ඉන්නට ඕන. අවිද්‍යාව මෝහය කියන්නේ මොකද්ද? අපි ඇසට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ කලින් තිබිච්ච රූපයක් මට පේන්නේ කියලා. මම බැලුවට පස්සේ තේ රූපේ ඉතුරු වෙනවා කියලා. නැත්තම් බාහිර රූපේ පේන්නේ බාහිර තියෙන නිසායි මට පේන්නේ කියලා. ඒ වගේම මේක නිත්‍යයි සත්‍යයි ආත්මයි කියන ස්වභාවය. විශේෂයෙන්ම අපට රූපයක් පේන්නේ බාහිර තියෙන විදිහට කියලා අපිට හිතෙනවා. රූපේ පේන්නේ බාහිර තියෙන විදිහට නෙවෙයි රූපේ පේන්නේ අපේ ඇසට සාපේක්ෂව. ඇසේ ලෙන්ස් එකෙන් පෙන්වන විදිය තමයි මේ පේන්නේ. නිකන් සරල උදාහරණයක් ගන්න. ඔබ මහස දිහා බලනකොට ඔබට තාරකාවක් පේනවා. ඔබ යම්සි දුරේක්ෂණයක් දාලා බලනවා. බලනකොට පේන මේක එක තාරකාවක් නෙවෙයි, ඒක සෞරග්‍රහ මණ්ඩලයක් සෝනා සිස්ටම් එකක් කියලා. ඊටත් වඩා සියුම් උපකරණයකින් ඔබ බලනවා. බලනකොට පේන එක සෝනා සිස්ටම් එකක් නෙවෙයි, මේක ගැලැක්සියක් කියලා. ඊටත් වඩා තවත් සියුම් උපකරණයකින් බලනවා. බලනකොට පේන එක ගැලැක්සියක් නෙවෙයි, ගැලැක්සීස් මිලියන ගණනක් තියෙන මේ යුනිවර්ස් එක මේ පේන්නේ කියලා. ඒතකොට පේන තුනි නිවැරදි එක මොකද්ද? අර එක තාරකාවද, සෞරග්‍රහ මණ්ඩලයද, ගැලැක්සියද, ගැලැක්සීස් මිලියන ගණනද? ඒක පේන තුනි තීරණය කළේ ඔබ ඇස. ඇසට සාපේක්ෂව මේ ලෝකේ පේන්නේ. ඇසේ ලෙන්ස් එක පොහසත් නම් මේ පේන ලෝකේ වෙනස් වෙනවා. එනිසා අද අපිට මේ ඇස කන නාසය ආදී මේ ලෙන්සස් ලැබිලා තියෙන්නේ අපේ කර්මයට සාපේක්ෂව. අන්නේ කර්මය වෙනස් වුණොත් ඕන වෙලාවක මේ බාහිර ලෝකේ වෙනස් වෙනවා, මේ පේන දේවල් වෙනස් වෙනවා. පින්නතුනි මේකයි යථාර්ථය. මේ දේ දිගට එන දෙයක් නෙවෙයි, මේ මොහොතේ මනසට සාපේක්ෂව නිර්මාණය කළ දෙන ආයතන වලට පේන ලෝකයක් මේ පේන්නේ. මනස වෙනස් වුණොත් ඕන වෙලාවක ආයතන දෙක වෙනස් වෙනවා. ආයතන වෙනස් වුණොත් බාහිර ලෝකේ සම්පූර්ණ වෙනස් වෙනවා. එහෙනම් මෙන්න මෙවැනි ලෝකයකට ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇහැට පෙනෙන රූපේ තිබුණා හෝ නැති වුණා හෝ වෙනම කතාවක්. ඒ පෙනෙන රූපේ කවදාවත් වර්තමාන මොහොතේ ඇහැට කණ්ඩායම් වෙන වෙලාවේදී, නැත්නම් කනට ශබ්දයක කණ්ඩායම් වෙන සම්බන්ධ වෙන වෙලාවේදී තේරුම් ගන්න බෑ. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ආයතනයකම ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ අරමුණු නිතරම තේරුම් ගන්නේ අර මුල් අවස්ථාව නිරුද්ධක මොහොතක. තේරුම් ගන්නේ ඇසත් රූපියත් නැත්තම් කන ශබ්දයත් මේ මුල් අවස්ථාව නිරුද්ධක තැනක මනෝ විඥානයෙන් තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න මනෝ විඥානයත් අහුත්වා සම්බුතං උත්පාන වෙවිසති පෙරණුති බිය හටගෙන ඉදුරු නැතුම් නිරුද්ධ වෙනා කියන කාරණේ. මෙන්න මේක දැක්කොත් අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සර්කල් එකෙන් මිදිලා අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මෙන්න මේ ආර්ය උතුමන්ගේ ගමන් මගට ශ්‍රෝතේට අපි ක්‍රමානුකූලව බැස ගන්නවා. ඒ අවසාන ප්‍රතිඵලය ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙනවා. ජාති නිරෝධය කියන්නේ උදෙක් නැවතිපදීම නෙමෙයි පිනතුනි, මේ මොහොතේ අවිද්‍යාසහගතව උපදවා ගන්න ලෝකෙ නිදහස් වෙනවා. එතකොට ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්නේ මරණාසන මොහොතේ හෝ මරණයෙන් පස්සේ නෙවෙයි, මේ මොහොතේම නිදහස් වෙනවා. නිදහස් වෙලා තවදුරටත් යා ලෝකයට වැඩි පිණිස ජීවත් වෙනවා. මෙන්න මේක තමයි ප්‍රඥාවන්ත ජීවිතය කියලා කියන්නේ. පරිසංවාද චක්‍රේ නිදහස් වීම. වෙනත් විදියකින් කියනවා නම් ස්පර්ශ සමුදයන්ට ඉඳලා ස්පර්ශ නිරෝධයන්ට මාරු වීම. දැන් අපි ස්පර්ශ සමුදයන්දී අපි ඇහැට දැකපු කනට අහපු දේවල් තාම අපේ ලෝකේ තියෙනවා. ඒව මිය ගියත් අපේ ලෝකෙ මිය ගිහිලා නැහැ. ඒ ෆයිල් ටික ඔක්කොම පොඩ්ඩක් මිනිමයිස් කරලා තියෙන්නේ. ෆෝන්ලා උඩට ගන්න පුළුවන්. ඒ උඩට ගන්න රාත්‍රී කාලේ තමයි. ඉන්දට ගියාම ඔක්කොම ටික එළියට ගන්නවා. ඩිලීට් කරන්නේ නැහැ මොනවා කරන්නේ. මැරිච්ච ඒවා ඩිලීට් කරන්නේ නැහැ. ඒයි තාම අපේ ලෝකේ ජීවත් වෙනවා. ඒ නිසා තමයි හීනයක් පේනකොට ආචිත් ඇවිල්ලා කතා කරනවා, සීයත් ඇවිල්ලා කතා කරනවා. අර ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර ඉස්සරහා තිබිච්ච රවුටන් ගහක් තාම තියෙනවා, අඹ ගහක් තියෙනවා. ඒ වගේ දැන් කෑලිවත් නැහැ. නමුත් ඔක්කොම අපේ ලෝකේ ඒව සජීවි වෙනවා. ඒවා නිරුද්ධ වෙලා නැහැ පිනුතුනි. මේ ඉන්නේ ස්පර්ශ සමුදයන්තේ. සිහිනෙදි ඔක්කොම ඉස්මතු වෙනවා. ඒ අපට සිහිනෙදි පේන්නේ පින්නතුනි මේ ලෝකේ දැකපු සිහින විතරයි. නමුත් මරණාසන්න මොහොතේ අපි සිහිනයක් දකිනවා. එතෙන්ට පින්නතුනි හිතන්න එපා මේ උපතේ ඉඳන් මරණය දක්වා සිහින ටික විතරයි කියලා. එදාට මුළු සංසාර ගමනේම තිබෙච්ච සිදුවීම් ටික එක ලයින් එකකට තියලා පෙන්නනවා. දැන් සිදුවෙන සිහිනයක් ඇත්ත සිද්ධියක් වගේ. එතෙන්දී කාර්මණක් ඉස්මතු වෙලා ඊළඟ භවය තීරණය කරනවා. මේකයි පින්නතුනි සසර ගමන. ඒ නිසා මේ ගමනේ තවදුරටත් අපි යනවද, ටිකෙන් ටික හරි මේ ගමන අනිත් පැත්තට හරවලා උඩුගම් බලා යනවද කියන එක තීරණය කරන ප්‍රධාන සාධකය ශ්‍රද්ධාව ධනයක් කරගෙන ධර්මානුකූල ජීවිතය ගත කරමින් චතුරාර්ය සත්‍ය නැමැති මේ උතුම් රසය ජීවිතයේ සැබෑ රසය බවට පත් කරගනිමින් ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කිරීම. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුන්ට දහම් ගැටළු වහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ශ්‍රද්ධාව විවිධාකාරයෙන් සඳහන් කරනවා. සම්පසාදන ලක්ෂණ, සම්පක්ඛන්දන ලක්ෂණ, අමෝලිකා සද්ධා, ආකාරවතී සද්ධා මේ ආදි වශයෙන් දැක්වෙනවා. අමෝලිකා සද්ධා කියන්නේ ඊටම ගැඹුරට ගිහිලා නෙවෙයි, මුලක් නැති සද්ධාව. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්කහම, නැත්තම් සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ සංවරයක් දැක්කම ආදි වශයෙන් මූලික ඇතිවන පැහැදීම. ආකාරවතී සද්ධාව කියන්නේ හරියටම චතුරාර්ය සත්‍ය දේශනේ අහලා නොවෙනස්සන විදිහට ඇති කරගත්තු සද්ධාව. ඉතින් අපි ටිකෙන් ටික තමයි මේ ගමන යන්නේ. එක පාර අපට ආකාරවතී සද්ධාටපත් වෙන පුළුවන් කමක් නැහැ. ධර්ම ශ්‍රවණය කරන්න. ඒ වගේම කම්මස්සගත සමාධියට ඉඳලා දාන ආදී කුසල දහම් කරනකොට ඒ ජීවිතය තුළදී මානසික දකින්නකොට අපි තවත් ඉදිරියට ගිහිල්ලා අපි මේ දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය හරියටම දැකගත්තොත් එදාට ඇතිවන ශ්‍රද්ධාව වෙනස් කරන්න අපට බණ කියපු කෙනාටවත් පුළුවන් කමක් නැහැ. එතම අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සමහරට ධර්ම දේශනා කළා නික්මිලා යනවා. එතම ඊතනත් ඒ වෙලාවෙම සෝවන් වෙනවා. සංකේතීටි දුරු කරගන්න. සංකේතීටි දුරු කරනවා කියලා කියන්නේ ඇත්තටම විචිකිච්ඡාව දුරු වෙනවා. විචිකිච්ඡාව කියන්නේ මේ ශ්‍රද්ධාවට ප්‍රතිපක්ෂව තියෙන අකුසලිය. තොරේ විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම දුර වෙනවා කියන්නේ ශ්‍රද්ධාවට සම්පූර්ණයෙන්මපත් වෙනවා. ශ්‍රද්ධාවට සම්පූර්ණයෙන්මපත් වුණා කියන්නේ විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම දුරු කළා. එවැනි අවස්ථාවලදී ඇතැමිට මාර්ය මොකද කරන්නේ? මාර්ය බුදුරජාණන් වහන්සේගේ රූපයක්ම වාගෙන ඇවිල්ලා කියනවා, අර මම මුලින් කිව්වනේ අනිත්‍යයි කියලා. මට ඒක වැරදිලා කිව්වා, අනිත්‍ය නෑ අනිත්‍යයි. මම කිව්වනේ දුක්ඛයි කියලා, දුක නෑ සැපයි. මං අනාත්මයි කියලා කිව්වනේ, ඒක මට වැරදිලා කියුනේ, ඒක ආත්මයි. කොහොම වෙනස් කරන්න හදනවා? එතකොට අර ශ්‍රාවකේවලෙම තේරුම් ගන්නවා මේ නම් බුදුරජාණන් වහන්සේ වෙන්න බෑ කියලා. ඔහු ඍජුවම තේරුම් ගන්නවා මේ මාර්යය තමයි කියලා. මාර්යය කියලා මම අමතරණය කරනවා. ඔහු බය වෙලා යනවා. මේක තමයි ආකාරවදී ශ්‍රද්ධාවේ ලක්ෂණය. හරියට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට මැස ගත්තොත් එදාට ඔබ වෙනස් කරන ලෝකේ කාටවත් පුළුවන් කමක් නැහැ. ඔබ අර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා අපි හැමදාම තෙරුවන මතම යපිලින එකක් නෙමෙයි මේක. අත්තදීපා භික්ඛවේ විහෙත අත්ත සරණා නාඤ්ඤ සරණා කියලා කියන්නේ මේකයි. අප අපටම සරණක් පිහිටක් දිවයිනක් කරගන්නවා. එදාට අපි අවබෝධයෙන්ම අපි පිළිසරණ කරගෙන ඒ අවබෝධයෙන්ම අපේ ජීවිතේ ගයිඩ් කරන්නේ මඟ පෙන්වන්නේ. අන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්න තමයි අපි හැකිතාක දුරට කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ අහන ධම යෝනිසෝ මනසිකාරයෙන් විතර මෙනෙහි කරමින් ආර්ය ශ්‍රේණි මාර්ගය තුළ සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරගන්න. අමහන්දී සීලගත පරාමාසය නැති කරන්නේ මේ ශ්‍රද්ධාව අවශ්‍යයි. සාමාන්‍යයෙන් දැන් විචිකිච්ඡාව තමයි ශ්‍රද්ධාව අවශ්‍යයි. මේකයි විචිකිච්ඡාව දුරු කිරීම සඳහා ශ්‍රද්ධාව උපකාරවත් වෙනවා. ඒ ශ්‍රද්ධාවට නිසිසේ ආකාරවතී ශ්‍රද්ධාව නැත්තම් අචල ශ්‍රද්ධාව බවට පත් වුණාට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාසයෙන් මේ සංයෝජන ටික ඔක්කොම එකටම නැති වෙනවා. තවත් ප්‍රශ්නහන් තියනවද? හොඳයි, එහෙනම් හැම දිනාටම බොහොම පිං මෙරස් කරගත් උතුම් පින් ආනිසංසයෙන් ඔබ අප හැම දිනාටම සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තෝ සම්මේ පිපානිනෝ.